මෙරටේ සිංහල දෙමළ බර්ග මැලේ ඒ සියලු ජනතාවගේ උමනාවක් තමයි විධායක බලය වෙනස් කිරීම. එනිසා ඒ අර්ථයෙන් ගෙනාපු මේ 19 වෙනි සංශෝධනය මෙරටේ ජනතාවට නැවත ප්‍රජාතන්ත්‍රීයකරණයේ පැත්තට මේ ව්‍යවස්ථාව ගෙන යාම සඳහා දැක් වූ පළවෙනි පියවරක් විදිහට අපි දකිමු. පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ ඉතා පැහැදිලිව විධායක ක්‍රමයේ මුළුමනින්ම අහෝසි කිරීමේ ස්ථාවරෙත් දිගටම අපි ඉන්නෝ. ඒ කවදා හරි ඉටු කර ගැනීම දක්වා වෙච්ච ක්‍රියාවලිය අපි අනිවාර්යයෙන්ම නිරත වෙලා එය කවදා හෝ අහෝසි කරනවායි කියන ස්ථාවරයේ ජයග්‍රහණයත් එක්ක කරන තෙක් අපි අපේ ජනතාව වෙනුවෙන් කරන සටන නතර කරන්නේ නැහැ.